මාවේ ලස්සනට පෞල් ජීවිතයක් ගත කරන මේ මිනිස්සු මාව කුස්සියට දැම්මල කෝකියක් කරලා නේ කියලා දැන් අමනාපෙන් උයනවා. ඒ කැම රසද එහෙම නැත්නම් රසාදුද? ඔව්. ඒ තරහින්නේ හදන්නේ. හරියට ඒවා එය පිළිවෙලන්නේ. උපාසක මාත්‍යා මේ කිසිම වමනාවක් නැතුව කැම හදනවා. ඒකේ අඩුපාඩු තිබුණා. අනේ මේ කට්ටියට කැම හදන්න හොඳ අවස්ථාවක් ලස්සනට හදන්න ඕනේ පිළිවෙලට හදන්න ඕනේ පිළිසිදු කරන. ඒ වහරියට මැනලා කරලා නිතරම ඇඳි ගහලා හොඳට චෙක් කරලා හරියට හදනවා. ඒ කැම හරියට ක්වොලිටි. එතකොට දැන් අපේ අරමුණට අනුව අර එකම ව්‍යංජන ටිකයි බත් ටිකයි හැදුවට ඒකේ රසවල පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඒ වගේ එකම ආනාපාන සතිය තුලින් නිරෝධ සමාපත්තියට නැකම යන්න පුළුවන්. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ඔක්කොම යන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන සතිය තුලින් අභිඤ්ඤා උපදවන්නත් පුළුවන්. ආනාපාන සතිය තුලින් සතර සටිපට්ඨානෙ වඩන්නත් පුළුවන්. විවේක වෙන්නත් පුළුවන්. සිත නිවා ගන්නත් පුළුවන්. විදර්ශනා වඩන්නත් පුළුවන්. ආනාපාන සතියේම විදර්ශනාවට ආරවන්න පුළුවන්. එතකොට අපේ අරමුණ විය යුත්තේ කුමක්ද කියන එකයි පළවෙනි ප්‍රශ්නේ. ධ්‍යාන වඩනවද, නිරෝධ සමාපත්තිය වඩනවද, මේක විදර්ශනාවට ආරවලා විදර්ශනා වඩනවද, එහෙම නැත්නම් ආනාපාන සතිය තුලින් සතර සතිපට්ඨානය වඩනවද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් ගොඩාක් කට්ටිය ආනාපාන සතිය කරනවා. ඇයි කරන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. උස්මදියා බලාගෙන ඉන්නවා. උස්මදියා බලාගෙන ඉඳීම තුලින් ඒගොල්ලෝ මොකවත් එහෙම එකක් නැහැ. ඒගොල්ලන්ගේ මේ අරමුණක් නැහැ. හැම ක්‍රියාවකටම අරමුණක් තියෙන්න ඕනේ. මම කෙලෙස් නිරෝධ කරනවා. මොකක්ද දැන් අරමුණ? නිරෝධ සමාපත්තියට එන්න, සසරෙන් එතර වෙන්න අරමුණක් තියෙන්න ඕනේ. බුදුන් වඳිනවා. මොකටද? ශාස්ත්‍රුන් වහන්සේට ගරු කරන එක මගේ විනය. ඒ අරමුණ, ඒ අරමුණට මේ පූජා කරන්නේ. එහෙම අරමුණක් තියෙන්න ඕනේ. එහෙම අරමුණක් ප්‍රතිපත්තියක් නැත්තම් බුදුවරු අපි ගණන් ගන්නෑ. ප්‍රතිපත්තියක් නැති වැඩක් ඒක යහදෙන්නේ නැහැ. දැන් උපාසක මාත්‍ය ආනාපාන සති භාවනාව කරන්නේ කුමක් අරමුණ කළාද කියන්නේ. එතකොට ඒකට අදාළ කමටහන් අපි කියන්න. එහෙනම් දැන් අපි නිශ්චිත අරමුණක් අදමු. අරමුණ ප්ලෑන් එකක් නැතුව ගොඩක් ගයක් අදනකොට අපිට මේක අදා ගන්න බැරන ටග්ගල නවත්තන. නවත්තලා ප්ලෑන් එක දැන් අදනවා. අදලා අරකට ටිකක් වෙනස් කරලා දැන් ප්ලෑන් එකට යනවා. මොකද්ද ප්ලෑන් එක? නිරෝධ සමාපත්තිය. මේ සසරෙන් රාහත් වෙලා පිරිනිවන් පාන්න ඕනේ ආනාපාන සතිය තුල. දැන් අරමුණ හරිද? දැන් අරමුණක් තියෙනවනේ. දැන් මේ ටාකට් එකට යන්නේ කොහොමද දන්නද පාත්‍ර මාත්‍ය? වාඩි වෙලා ආස්වාස කරනවා. ප්‍රාස්වාස කරනවා. ආස්වාස කරනවා. ප්‍රාස්වාස කරනවා. මේක විනාඩි 5ක් විතර මෙනෙහි කරනවා. විනාඩි 5ක් විතර මෙනෙහි කරලා ඉමේ කමටහනට මේක එකතු කරනවා. දැන් ආස්වාස ගන්නකොට තිබිච්ච සිටිවිලි වලට මොකද උනේ? සෙනෙහසෙන පාසා සිටිවිලි එක තප්පරෙට චිත්ත වීති 10 ගණන් ඉපදෙනවනේ. එතකොට දැන් මේ ආස්වාසට ගිය තප්පර 3-4ට ඒ ඇතිවෙච්ච 10 ගණන් සිටිවිලිට මොකද උනේ? නිරෝධ වෙලා ගියා. ප්‍රාස්වාස කරනකොට ඇතිවෙච්ච තප්පර ගණන් සිටිවිලි වලට ඒ 10 ගණන් නිරෝධ වෙලා ගියා. මේ ලෝකේ හැම තැනම තියෙන්නේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. එහෙනම් බිරිය නැති වෙලා යනවා. දරුව බැඳලා නැති වෙලා යනවා. දේවල් දොරවල් නටඹුන් වෙලා යනවා. වස්තුව ධනය ඉවර වෙලා නැති වෙලා යනවා. මගේ තරුණකමත් නැති වෙලා යනවා. වයසට යනවා, මැරිලා නැති වෙලා යනවා. මේ ලෝකේ හැමදේම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය අරකට ආයෝජනය කරනවා. ආස්වාසය තුලින් ඇතිවීමත් ප්‍රාස්වාසය තුලින් නැතිවීමත් දකින්න පුරුදු කරනවා. සිතට නෙමෙයි, ඇසට, කනට, දිවට, නාසයට, සමට. දැන් හරි සනීපයි. ඇයි? ඔන්ද සිසිල් සුලංගකන මේ සනීපේ ජීවිත කාලෙම තියෙනවද? නෑ. ඒක ඇති වෙලා නැති වෙලා යනවා. විවේකයි. වැඩට යනකොට මේ විවේකේ නෑනේ. වැඩ කරනකොට විවේකේ නෑනේ. ඒකත් ඇති වෙලා නැති වෙලා යන අර ආනාපාන සතිය අර ආයතන හැම එකෙම ක්‍රියාත්මක කරනවා, නඩත්තු කරනවා. ඒක පුරුදු කරනවා. ඒ කමඨාන ප්‍රමාණිකුල වඩනවා. දැන් එයා වඩන්නේ ආනාපාන සතිය තුලින් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. හැබැයි ඒක තුළ වැඩෙන්නේ කායානුපස්සනාව. පටවි ස්වභාවයක් වැඩෙන්නේ. මේ විදිහට හැම මොහොතක් ගානේ හැම දෙයක්ම දැන් දැක්ක දේ තව ටිකෙන් නැති වෙනවා. ඇයි? මිනිස්සෙක් දැක්ක අය මම මැරෙනකොට දැන් මේ මිටු රූපේ නැන්නේ. මේ මැරෙනකොට ඒක වෙනස් වුණා. මේ හැම රූපයක්ම අරූප බවට පත් වෙනයි. ඒ රූපයක්වත් එක විදිහට රැඳෙන්නේ නැහැ. කැඩෙනවා, වෙනස් වෙනවා. ඒ දකින හැම දික්තියතුළුම ආනාපාන සතියෙන් දකින්නේ. ඇති වෙනවා, නැති වෙනවා. නැති වෙන දෙ නැවත ඇති වෙනවා. ශ්‍රවණය කරන හැම වචනයක්ම වෙනස් වෙනවා. දේශකයන් වහන්සේ බණක් කියනවා. බණ කාගෙන ඉන්නවා. උන්වහන්සේ කියන්නේ මට්ටකුණ්ඩලී ජාතකය. ලස්සනට කියාගෙන යනකොට ජාතක කතා ඉවර වුණා. දැන් පැයක් කියන්න ඕනේ විනාඩි 15 ජාතක කතා ඉවරයි. ටක් ගාලා උන්වහන්සේ උපමාවක් ගන්නවා. දැන් අපි දන්නවා දැන් ජාතක කතා ඉවරනේ වැඩිපුර කාලයක් කියන්න ඕන නිසා උන්වහන්සේ අර කතාව මෙතනට එකතු කළා. දැන් අර කතාවෙන් තව විනාඩි 15ක් යන්න හදන්නේ. ඒක කියාගෙන යනකොට කතාවට තව උපමාවක් ගන්නවා. උපමාව ලස්සනට විස්තර කරනවා. ඒකෙම තව විනාඩි 15ක් උන්වහන්සේ එකතු කරන්න හදන්නේ. මේ හැම මොහොතක් ගානේ අම්ම ඇයින අම්ම සබ්දයක් ගන්න මේ ඇති වෙන එකයි නැති වෙන එකයි අර වෙනස් වෙන ස්වභාවය දකින්නවා. ආනාපාන සතිය තුලින් කායානුපස්සනාව වැඩෙනවා. එයාගේ සම්මා දිට්ඨිය. දැන් උපාසක මහත්තයා අම්ම තැනම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය දැක්කම ස්ථිර වශයෙන් දැක්කම එයාට ඉපදෙන්න පුළුවන්ද? ඉපදෙන්න බෑනේ. ඇයි මේ ලෝකේ ස්ථිර පැවැත්මක් තියෙනවා. පුද්ගලයේ සත්‍යයක් ඉන්නවා. එහෙම ස්ථිර වශයෙන් සැක නැතුව හිටුවොත් ඉතරලයට ඉපදෙන්න පුළුවන්. පොඩි සැකයක් හරි පහළ වුණොත් එයා අනාර්ය පැත්තෙන් ආර්ය පැත්තට විසිකලා ගින් වැටෙනවා. අර තල්ලු වෙලා යනවා ආර්ය පැත්තට. ඇයි? එයාට සැකයක් පහළ වුණා. මේ ස්ථිර නিত্য ධර්මතාවය තුළ සැකයක් පහළ වුණා. එහෙනම් අනිත්‍ය ධර්මතාවය තමයි ලෝකේ ඇත්ත කතාව. සත්‍ය ධර්මයේ ඒකට එයා වැටෙනවා. දැන් වෙලා තියෙන්නේ බිරි ඇත්ත, ස්වාම පුරුෂ ඇත්ත, දරුව ඇත්ත, රස්සාව ඇත්ත. මේ වාහනේ මගේ ඒක ඇත්ත. ඇත්තටම වාහනේ මගේද? නෑ. කොළයක් තියෙනවා කොළ කැල්ලේ අර අයිතිකාරයා කියන නමේ අපේ නමක් දාලා තිනා. ඒකත් මගේ නම නෙමෙයි. පුද්ගල සත්වෙන් නැත්තම් නමේ අයිතිකාරයා කවුද? ඒ නම මගේ කියලා එහෙම කෙනෙක් ඉන්නවා කියලා ඒ කොළේ තිබුණොත් මේකේ අයිතිකාරයා මම කියලා මම එකක් අදාගෙන ඉන්නවා. දැන් කොළ කැල්ල නැත්තම් මේකේ අයිතිය මට තාවුරු කරන්න පුළුවන්ද? බෑනේ. මේ මගේ දරුවා කියලා මම කියනවා. කොහොමද කියන්නේ? උප්පන්නේ යාගේ නම තියෙනවනේ. උප්පන්නේ නැත්තම් ඔප්පු කරන්නේ කොහොමද? කිසිම උසාවියක ඔප්පු කරන්න විදියක් නැහැ. දරුවා කියන මේ මගේ තාත්තා කියලා තාත්තා කියන මේ දරුවා නීතියෙන් කියලා බෑ. ඒක වෙන්න බෑ. ඔප්පු කරලා නැහැ. ඔයාගේ තාත්තා නෙමෙයි මේ ඔයාගේ පුතා නෙමෙයි. ඇයි ඔප්පු කරන්න සාධික නැහැ? මේ යථාර්ථයේ යම් කිසි කෙනෙක් ලෝකේ දැක්කෝ මේ කොළ කැලි වල මේ අයිතිය තියෙන්නේ. මේ මානසික බැඳීම තුළ මේ අයිති වාසිකම් තියෙන එකක්වත් ඇත්තට නැහැ. කණු අතරක් තියෙනවා. ඒකට කොළ කැල්ලක් තියෙනවා. ඊටම මගේ කියනවා. කොළ කැල්ල නැත්තම් මේක ඔප්පු කරන්න විදියක් නැහැ. මෙන්න මේ අස්ථිරතාවය දැක්කාම එයාට දෙන්න මේ එකක්වත් නිත්‍ය නැහැ කියන එක තමයි මේ ලෝකේ ස්ථිරතාවය. ඒකට පත්වෙච්ච එක මම දැන් ආනාපාන සතිය තුළ එයාගේ සම්මාදිට්ඨිය වැඩිලා. එයා සෝතාපන්න කෙනෙක්. මේ ලෝකේ කිසිම මොහොතකට තරහා යන්නේ නැහැ. කැළඹෙන්න හේතුවක් නැහැ. කිසිම මොහොතක කිසිම දෙයක් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. එයා දන්නවා මේක පවතින්නේ පවතින්න කීකර නිකම් පැටලෙන්නේ ඇයි? ඒක පවතින්නේ කොහමද? මිනිස්සේ බයින කොහමද මේ මිනිස්සයා මැරෙනවනේ? මරණයනේ මේ ලෝකෙ තියෙන ලොකුම දඬුවම. දැන් මිනිස්සේ බෙල්ල වැල දාලා එල්ලනවා උසාවියේ. දැන් ඒක නේද ලෝකෙ තියෙන ලොකුම දඬුවද මරණ දඬුවනේ? ඒක නිකන් ලැබෙනවා මේ මිනිස්සයාට. මැරෙන්නේ නැති මිනිස්සෙක් ඉන්නවද? එහෙනම් ලෝකෙ හැමෝටම මරණ දඬුවෙන් ලැබෙනවා නම් මේ බැනපේකට මරණ දඬුවෙන් වඩා ලොකු දඬුවම මට දෙන්න පුළුවන් බෑ. hina වෙනවා. ඒ මාත්‍ය අනව මම බනිනවා hina වෙන්නේ. ඔයා මැරෙනවනේ. එතර මේ බණිනකට වඩා මරණ දඬුනේ මා භයානක දඬුවම මේ ලෝකේ කාටවත් දෙන්න බැරි එකක් අවසාන දඬුවම ඒක කවදාරි දවසක වට ලැබෙනවා. ඒ නිසා මරණ දඬුනේ දෙන මිනිස්සෙකුට තවත් මොකටද බණින්නේ ගන්නෙ සැනසෙනවා. මේ විතර සම්මාවෙන් ලෝකේ දකින්නවා. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයම ලෝක දකින්නවා. මේක කාලයක් වඩනකොට එයාගේ මනස මේ විදිහට හුරු වුණාම දකින්න හැම දෙයකම මේ ඇති වෙන දේ පවතින්නේ නැහැ කියලා තේනවා. මේ තියෙන එකක්වත් ස්ථිර නැහැ කියලා බලනවා. එතකොට එයා ජීවත් වෙන්නේ කොහෙද? අස්ථිර ලෝකයේ තුල. නিত্য නැති අනිත්‍ය ලෝකයේ පවතිනවා, ජීවත් වෙනවා. අනිත්‍ය ලෝකයේ ඉපදෙන්න පුළුවන්ද බෑ. ඒක ස්ථිරත්වයක් නැහැ. ඒ නිසා යාගේ උපත මේ වෙනකොටත් භව දෙකකින් නිරෝධ වෙලා මාර්ගයයි ඵලයයි කියන මේ දෙකම යටින් නිරෝධ වෙලා එයාට ඉපදීමේ අවස්ථා හතෙන් දෙකක් නැහැ. දෙකක් නැහැ. දැන් මේ මානසිකත්වයෙන් වඩනකොට ආනාපාන සතිය නැවත පුරුදු කරනවා යා නිතරම. ආස්වාසය කරනවා ප්‍රාස්වාස කරන ගත්තොත් මොනවද කරන්න ඕනේ? දෙන්න ඕනේ. දුන්නොත් ගන්න ඕනේ. එහෙනම් මං උපාසක මාතෙන් උදිර ගත්තොත් කවදරි ආවිල්ලා ඒක නැවත දෙන්න ඕනේ. දුන්නොත් ඒක ලැබෙනවා ඒක ගන්න ඕනේ. අද මට පිණ්ඩපාතේ ලැබෙනවා. දාන පාරමිතාව සම්පූර්ණයි. ඒ නිසා පිණ්ඩපාතේ ලැබෙනවා. රාතන් වහන්සේ නමක් හිටියා පිණ්ඩපාතේ ලැබෙන්නේ දාන දාහනේ බැලුවාම නෑ අතුරු දාන් වෙලා දාන පාරමිතා පුරලා නෑ දීලා නෑ ඒ නිසා ලැබෙන්නේ නෑ. සීවලි මහා රහතන් වහන්සේ දීලා තිබුණා නිකන් හිටගෙන කියලා මිනිස්සු දීලා යනවා කේල් ගෙඩියක් තියලා යනවා මම සැරිල බලනකොට දාහනේ තියලා ගිහින් ලැබෙනවා. එහෙනම් මේ ලෝකේ දෙන දේවල් ඔක්කොම ලැබෙනවා. ගත්ත දේවල් හැමදේම නැවත දෙනවා. මේක දකිනවා. මේක පස්සපච්චය වේදනා. මේ ස්පර්ශය දකිනවා. මේ ගනුදෙනුව දකිනවා. මේ හැතිල්ලීම දකිනවා. දැන් යා වඩන්නේ සකු르දාගාමිත්වය. වේදනානුපස්සනා මේ වඩන්නේ ආනාපාන සතිය තුලින්. ආස්වාස ප්‍රාස්වාස තුල යා දැක්ක හැමදේම ඇති වෙනවා. ඇති වෙන දේ පවතින්නේ නැති වෙලා යනවා. දැන් මේ ඇති වෙන එකයි නැති වෙන එකයි උතර තවත් එකක් දකිනවා. ගත්තෝ තනිවරෙන් එළියට දෙන්න ඕනේ. දැන් උස්මාරගෙන ඉරකරින් ඉන්න පුළුවන් බෑ. ඉරකරින් ඉන්න බෑ. දහන්නම ඕනේ. දැම්මම දැම්මයි කියලා නිදාසින්න පුළුවන් බෑ. ආයි ගන්න ඕනේ. එහෙනම් මේ ලෝකෙ හැමතැනම තියෙන ඔය කතන්දරේ. දන් දෙන මිනිස්සු දන් ගන්නවා. දන් ගන්න මිනිස්සු දන් දෙනවා. මෛත්‍රිය දෙන මිනිස්සු මෛත්‍රිය ලබනවා. මෛත්‍රිය ලබන මිනිස්සු මෛත්‍රිය දෙනවා. අනුකම්පා කරන මිනිස්සු අනුකම්පාව ලබනවා. අනුකම්පාව ලබන මිනිස්සු අනුකම්පාව දෙනවා. ධර්මය මිනිසුන්ට කියලා දෙන මිනිස්සු ධර්මය ශ්‍රවණය කරනවා. මේ ලෝකේ ධර්මය උගන්වන හැමෝටම ආර්යවරු වෙලා බණ කියනවා. කවදරි ආර්ය කෙනෙක්ගෙන් එයාට ඇත්ත ධර්මය හැයෙනවායි. එයා අවුරුදු ගාණක් ධර්මය කියනවා. ඒ කියන නිසා එයාට ධර්මය හැයෙනවා. ධර්මය හැයෙන නිසා එයා ධර්මය කියනවා. මෙන්න මේ ගනුදෙන මේ ස්පර්ශය දකිනවා. මේ ස්පර්ශය දැක්කම එයා තුල තවත් එකක් වැඩෙනවා. එහෙනම් මේ ලෝකේ හැමතැනම තියෙන ස්පර්ශයක් නේ. ගෙදරට ගියාම කෑම හම්බෙනවා. කෑම හම්බුනම මේ අතට ගන්නකොට අර ධර්මතාවයෙන් දකිනවා. අද කෑම ලැබුණා. නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පෑවේ නැත්නම් මේ දීපකෙනාට මම කෑම දෙනවා. ගන්නකොට මයට පේනවා මේක ණයට ගන්න මේක දෙන්න වෙනවා. කෙනෙක් යා ආශිර්වාද කරනවා. ආශිර්වාද අරගෙන පිරිනිවන් පෑවේ නැත්නම් එයාට ආශිර්වාද කරන්න මම නැවතිප දෙනවා. එහෙනම් මේ ලෝකේ හැමතැනම මේ ස්පර්ශය නිසා අත ගන්න වේදනාව එයා දකිනවා. මේක නැවත නැවත නැවත උරු කරගෙන යනකොට එයා සකු르දාගාමි මානසිකත්වයෙන් ලෝකේ ජීවත් වෙන්න උරු වෙනවා, පුරුදු වෙනවා. හැමදේම සකු르දාගාමිත්වයෙන් එයා දකිනවා. හැම තැනම තියෙන ධර්මතාවය තුල එයා ජීවත් වෙන්න දක්ෂ වෙනවා. කොයිදෙට ජීවත් වෙනකොට කාලයක් යනකොට එයාට තව ධර්මයක් තේරෙනවා. මොකද තුන්වෙනි ධර්මය කියලා බැලුවාම මේ හැම මොහොතක් තුලම කරන්න කිසිම දෙයක් නැහැ. කෙරෙන එකක් තියෙන්නේ. මම දුන්නා. දැන් ලැබෙනවා. හැබැයි ලබන්නේ මම නෙමෙයි කියලා ගත්තාම නැවත මම දෙන්නේ. ඕන් එයා ගනුදෙන ඉවස අවසන් කරනවා. දැන් එයා ධම්මානුපස්සනාව වඩනවා. මට හැම්බුම් අවිරිය පූජා කරනවා. හැම්බුම් අවිරි දුන්නා. ඒ නිසා හැම්බුම් අවිරි ලැබෙනවා. හැබැයි මෙතන පුද්ගලයේ සත්‍යයක් නැහැ. එයා සතරෙන් නිදහසෙන් අත්තරින්ද මේක මෙතනට දෙනවා. මේ සත්‍යයට මේක දීලා යනවා. මේ සතරමා භූතයට දීලා යනවා. පුද්ගල සත්‍යයක් නැතුව ගත්තාම, පුද්ගල සත්‍යයක් නැහැ කියලා 100ෙන් ගත්තාම මම නැවත හැම්බුම් අවිරිය එයාට දෙන්නේ නැහැ. ධම්මානුපස්සනාව. දැන් මෙයා අනාගාමී තත්වෙන් ලෝකේ දියා බලනවා. දැන් ආපෝ ඒ අනාගාමී කෙනා ඒක වඩලා ගෙදර යනවා. ගෙදර කෑම හම්බෙනවා. ඒගොල්ලෝ ගත්ත නිසා ඒගොල්ලෝ මේක දෙන්නේ. ඒගොල්ලෝ ගත්තා මගෙන්. ඒක ඒගොල්ලෝ දෙනවා. ගනුදෙන ඉවරයි. මෙතන පුද්ගල සත්‍යයක් නැහැ. ඒ නිසා මම මේක නැවත දෙන්නෙත් නෑ. දැන් එයා දෙන කෙනෙක් නෙමෙයි. ගනුදෙන ඉවර කරන ඒ කර්ම එතන ඉවර කරනවා. මම ගැව්වා. ඒ නිසා ඒ මනුස්සයා මට ගැව්වා. ගුටි කෑවා. පුද්ගලයේ සත්‍යයක් නෑ. ඒ නිසා නැවත මං එයාට ගහන්න. ඒක එතනින් ඉවර කරනවා. මම සංසාරේ බණින්න ඇති. ඒ නිසා ඒ මනුස්සයා බණිනවා. හැබැයි මේ බණුම් අහන තැන පුද්ගලයේ සත්‍යයක් නෑ. ඒ නිසා මේ බණුම කර්මයේ ක්‍රියාකාරීත්වයක් මිසක් මේක ලබන්නේක් නෑ. දෙන්නෙක් ඉන්නවා. ලබා දෙන කෙනෙක් ඉන්නවා. ලබන්නේක් නැහැ. ඒ නිසා මේක නැවත බැනුමක් දෙන්න මේ කර්මය සැකසෙන එක එතනින් ඉවර කරනවා. එයා ධම්මානුපස්සනාව වඩනවා. ඒ අම කර්මයක්ම ඒ ආයතන හය තුලින් ගනුදෙන කරන අම මොතෙම එයාක ඉවර කරගෙන යනවා. මේක වඩාගෙන යනකොට එයාට ගීගෙදර ඉන්න බැරි වෙනවා. එයා සසුන්ගත වෙනවා. දැන් එයා රාත්මාර්ගයේ අලුත් එකක් වඩනවා. මොකද ඒ ධර්මතාවය මෙතනින් එහාට ගිය පියවරක්. මේ ලෝකේ හැමදේම ස්වභාවිකව සිද්ධ වෙනවා. සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වය. මම සතරමා භූත මටම කුමක් සිද්ධ වෙන්න ඕනේද? මේ අණුවල මේ න්‍යාස්ති වල කුමක් තැන්පත් වෙලා තියෙනවද? කුමක් සිදු වෙ යුත්තේද කියලා ඒ දේවල් නිසිලස සිද්ධ වෙනවා. ගුටි කන්න තිබිලා තියෙනවා. ඒ නිසා ගුටි වදිනවා. ආශිර්වාද ලබන්න තිබිලා තියෙනවා. ඒ නිසා ආශිර්වාදත් ලැබෙනවා. දන් වළඳන්න තිබිලා තියෙනවා. ඒ නිසා දන් ලැබෙනවා, වළඳනවා, වළඳන බවක් දැනගන්නවා. දැන් යා නිරෝධයටපත් වෙනවා. මේ මානසිකත්වය එයා හැම මොහොතෙම පුරුදු වෙනවා. හැමදේම කල්ලාතුව තීරණය වෙලා තිබුණේ. අද මේ මොහොතේ මගේ දාණය කෙසල් ගෙඩිය පමණයි. ඒක සාර අසංකේත කලින් තීරණය වෙලා තිබුණේ. බව අසංකය කෝටි ගානකට පස්සේ ගෞතම සම්බුද්ධ ශාසනයක 2600කට පස්සේ ආවල් අවුරුද්ද ආවල් මාසේ ආවල් දවසේ දවල්ට කෙසල් ගෙඩිය පමණයි. ඒකට හේතුව ආවල් දවසේ ආවලාට පූජා කරපු කෙසල් ගෙඩිය අද පරිසම් දෙනවා. මේවා කලින් තීරණය වෙලා තිබුණේ. මේ විශ්ව න්‍යාය ධර්මයේ තුල කරන්න කිසිම දෙයක් නැහැ. හැමදේම කෙරෙනවා. පුද්ගලයේ සත්‍යයක ඉඳලා වෙනස් කරන නිසා මිනිස්සු සංසාරෙ ඉපදෙනවා. වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. හොඳ නරක දෙකම කුසල් ගෙවෙනවා අකුසල් ගෙවෙනවා. එහෙනම් මොකටද උඩපයින්නේ? ලාභ ලාභ දෙකෙන්ම කුසල් ලකුසල් පරිසම් දෙනවා. මොකටද උඩපයින්නේ? කැමැත්ත අකමැත්ත දෙකෙන්ම කුසල් ලකුසල් ක්‍රියාත්මක වෙනවා. මොකටද උඩපයින්නේ? හැමදේම කර්මයේ ගනුදෙනවා. හැමදේම යාපත් ලෙස සිද්ධ වෙනවා. කිසිම දෙයක් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් පුද්ගලයා නිරෝධ වුණා. එයා බලාගෙන ඉන මිනිස්සු පොල්ලෙන් ගාල යනවා. ඔළුවෙන් අත තියලා බලන ලේත් වෙනවා. බලාගෙන ඉන්නවා. ස්වාමීනි මොකද උනේ? පොල්ලක් වැදුනා. වැදුන බව දැනගත්තා. දැනගත්ත සිටිවිල්ල තියෙන තාක්කල් රිදෙනවා. එනිසා ඒ සිටිවිල්ල අත්හැරියා. කවුද ගැව්වේ මතක නැහැ. රාතන් වහන්සේ. එයා නිරෝධයටපත් වුණා. මේ ලෝකේ කවුරු දැන්නත් ඇරිලා බලනවා පිටිපස්සේ කවුරුත් නැ කාටද දැන්නේ මේ මිනිස්සයා බයින. එයා පාඩු යනවා. බලනකොට එයාට නෙමෙයි බැලලා තින. එයාට තේරෙනවා ඒ බනින්න මට නෙමෙයි. කෙනෙක්ල් එකක් දෙනවෝම මටද කියලා අහනවා. එයි මෙච්චර ළඟට ඇවිල්ලා අඩියක් විතර ළඟට ඇවිල්ලා තියෙන සැකයි මේක මටමද කියලා. තව කවුරු ඉන්නවද? ඇයි පුද්ගලයේ සත්‍යයක් නැති නිසා යාට සුවර් නැ මේක මටමද දෙන්නේ කියලා. කෙනෙක්ල් මොනවද දෙන මොනවද දන්නේ නැති ඉන්නේ. ස්වාමීනි මේකේ සබන් සේනිතේ කළ එපා. ඇයි තේ හදන්න මුට්ටියක් නැ. උනාට ඇරිලා ගියා. අවශ්‍ය නැති කිසිම දෙයක් ගන්න නැ. අවශ්‍ය දේ Tamanට ගැලපෙනව නම් විතරක් ඒක අවශ්‍ය තරම ගන්නවා. ඒකත් අවශ්‍ය තරම ගන්නෙ. එක ගැන කල්පනා කරන්නේ. ඊයේ ගැන දුක් වෙන්නෙත් නැ. වෙච්ච දේ ගැන දුක් වෙන්නෙත් නැ. හිත ගැන කල්පනා කරන්නෙත් නැ. මේ මොහොත ගැන සතුටු වෙන්නෙත් නැ. උන්වන්තිලාව කිසිම අරයකට ගන්න බෑ. කිසිම තැනකට එකතු කරන්න බෑ. කිසිම සංගණනයකට තල්ලු කරන්න බෑ. ඇයි? ඊයේ ගැන දුක් වෙන්නේ නැ. එක ගැන කල්පනා කරන්නේ. මේ දැන් ගැන සතුටු වෙන්නෙත් නැ. ගස්ගල් වාගේ ඉන්නවා. මේක තානාපාන සතිය එක පියවරක්. හැටි වෙන එකයි නැති වෙන එකයි ආස්වාසයයි ප්‍රාස්වාසයයි හරියට දැක්කොත් ප්‍රඥාවෙන් දැක්කොත් ඒකාන්ත වශයෙන්ම ඒ කියන්නේ නිරෝධ සමාපත්තියටපත් වෙනවා. හැම කමඨාන තුළම තියෙන රාහත් වෙන ක්‍රම ආනාපාන සතිය තුළ විතරක් උපාසක මාතේ 1000 ගානක් තියෙන ක්‍රම රාහත් වෙන ක්‍රම. ඇයි අපි ආනාපාන සතිය මේ අවුරුදු 10 15 20 වඩලා අපිට එක ක්‍රමයකින් වත්සෝතාපන්න වෙන්න බැරි වුණානේ? අපි ගැන අපි ලැජ්ජා වෙන්න ඕනේ. කරපින්කටි කයින් කරලා අවුම්මිලිස්ටි කයින් කරලා හරියට බට්ටික කන්න දන්නවා. දුක නිවා ගන්න එක හරියට කරගන්න අපි දක්ෂ නැහනේ. වත් කන එක නෙමෙයි දුක නිවා ගන්න එක නිසල්ල කරන්න ඕනේ. ඉපදීම නවත්තන එක නිසල්ල කරන්න ඕනේ. සල්ලි ටික ගනුදෙනු කරනකොට කඩවලට හරියට ගණන් කරන රුපියලට ගණන් හදනවා. තීන කෙලස් ටික හරියට ගණන් හදලා නිරෝධ කරන්නේ නැහනේ. ඒවා ගණන්ක්වත් නැහනේ. ඒවට ගණන් බලන්නෙම නැහනේ. අඩුපාඩු කවදාවත් වාඩි වෙලා ගණන් බලලා තියනවද අපි? මගේ මොත් කොච්චර අඩුපාඩු ඇදිලාද? කොච්චර අඩුපාඩු තියනවා තව කොච්චර කවදාවත් ගණන් බලන්නේ නැහනේ. කඩෙන් එළියටවත් එන්නේ නැහැ. එතන ඉඳලාම ගණන් හදනවා. ඔක්කොම දශමයක ගණන් හදනවා. අර බාට කඩේට කියලා 99 සතන 90යි. සද්දාය දෙනකන් යන්නේ. සද්දාය දෙනකන් ඉන්නවා එතන. ඇයි අර සද්දාය තියෙන ඉතුරු එක ඕනේ? ඇයි අඩුපාඩු හදන්න මේ විදිහට ගණන් හදන්නේ නැත්තේ? දවසකට එක අඩුවක් හදනවා නම් මේ මිනිසත් බවේ පිරිනිවන් පානවා. හැම මොහොතෙම අඩුපාඩු හදනවා නම් එට උදේ ඉර උදා වෙන්නේ රාතන් වහන්සේ කෙනෙකුට. එට උදේ පුතුජනයාට ඉර උදා වෙන්නේ නැහැ. ඒ පුතුජනයා මධ්‍යම රාත්‍රියේ අපවත් වෙලා පාන්සකුල දීලා ඒ ඉර දකින්න රාතන් වහන්සේ කෙනෙක්. එක දවසින් මේක නිරෝධ කරන්න පුළුවන්. අපේ දුර්වලකම් අපි තමයි දන්නේ. මිනිස්සු දිහා දකින්නකොට රාගය අපිට තේරෙන්නේ නැද්ද? ලෝභය තේරෙන්නේ නැද්ද? අපේ වංචනික ධර්ම අපිට තේරෙන්නේ නැද්ද? මිනිස් අපාස නින්දා කරනකොට අපේ මාන්නේ අපිට තේරෙන්නේ නැද්ද? මේ මාන්නට මේ රිදෙන්නේ. අපිට රිදෙන්නේ නැහැ. අපිට නින්දා අපාස කරනකොට අපිට තරහා යන්නේ නැහැ. අපේ මාන්නේට තරහා යන්නේ. මිනිස් ලස්සනට පේන්නේ අපේ රාගයට ලස්සනට පේන්නේ. රාගය ඇති වුණාම අවුරුදු 70 ගෑනිත් නිකන් කෙල්ලෙක් වගේ පේන්නේ. ඇයි රාගයට ලස්සන යම දේම? හැම අකුසලයක්ම අපි දන්නවා, හැම දුර්වලකමක්ම අපි දන්නවනේ. ඇරෙන ඇරෙනකොට අපේ තියෙන අඩුපාඩු හැම එකක්ම අපි දන්නවනේ. එහෙනම් ලෝකේ අනිත් අයට වඩා අපි අඩුපාඩු අපි නම් දන්නේ. අදන්නත් උනේ අපිමනේ. අපි හදන්න නැත්තම් කවුද මේක හදන්නේ? හදන්න කෙනෙක් නැහැ. දවසකට එක අඩුවක්වත් අදන්න නැත්තම් එයාගේ මිනිසත් භවය ගැන අපට ලැජ්ජයි කියන්න. එයා මිනිසෙක් කියලා කියන්න හොඳ නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ යාට. මම මිනිසෙක් කියලා කියන්න නම් එක අඩුවක් හරි හදලා තියෙන්න ඕනේ යා. දවසට එක ධර්ම කාරණාවක් හරි එයාගේ චරිතයට එකතු කරන්න ඕනේ. එක ගුණයක් හරි දවසකට වඩන්න ඕනේ. එක අඩුවක් හදනවා, එක ගුණයක් වඩනවා. එයාට කියන්න පුළුවන් මම මේ මිනිසෙක් කියලා. අද කිසිම දෙයක් හදන්නේ නැහනේ. ඕසත් වෙන්න උදේ ඉඳලා රෑ වෙනකම් වේසනවා. හැබැයි එකතු කරපු දේ අත්හරින්න කවුරුත් වේසෙන්නේ නැහනේ. දකින දකින හැමෝත් එකම දී ගියන්න හදනවා, කසාද බඳින්න හදනවා. හැබැයි රාග සිටිවිලි නිරෝධ කරගන්න, ඒ සිටිය තියෙන කෙලෙස් ටික අයින් කරගන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහනේ. අතුරාගෙන් පලිගන්න අපි වේසෙනවා. අනේ මෙච්චර පලිගන්න මම දුෂ්ටයෙක් වුණානේ, මේ තරම් අසත්පුරුෂයෙක් වුණානේ. ඒ අඩුව හදාගන්න කවදාවත් වේසෙන්නේ නැහනේ. කල්පනා කරන්නේ නැහනේ. මොකද්ද මගේ තියෙන බෞද්ධකමේ වටිනාකම? මම බෞද්ධයෙක් නම් තථාගතයන් වහන්සේගේ සරණ යනවා නම් මම ආදර්ශමත් වෙන්න පය ලෝකෙට. හැම මොහොතක් ගන්න අඩුපාඩු හදන්න ඕනි පාසක මාත්‍යා. මේක තමයි අවසාන භවයේ ගෞතම බුද්ධ ශාසනය තමයි අපි හැමෝම පිරිනිවන් පාන ශාසනය. තව ශාසනයක් අවශ්‍ය නැහැ. මොකටද ඊළඟ ශාසනයට ගිහලා ඒ බුදුහාමුදුරුව බැරි ගත්තන්නේ? මේ තථාගතයන් වහන්සේගේ මොකද්ද අපි දැකපු අඩුව? අපි එතනකින් නිවන් දකින්නවා කියලා කියන්නේ මෙතන බුදුහාමුදුරන්ගේ අඩුවක් තියෙනවානේ. උන්වහන්සේගේ අඩුවක් අපි එලා දකින්නවානේ. මොකද ඒ තථාගත සම්බුද්ධ ඥානයේ දක්න අඩුව. අඩුවක් නැත්නම් ඇයි මෙතන පිරිනිවන් පාන්න බැරි අපට? අපිට අපි මේ විදිහට දොස් කියා ගන්න එපාය. අපි මේ විදිහට තරවටු කර ගන්න එපාය. ඇයි ඊළඟ බුදුහාමුදුරයි මේ හාමුදුරන්ට මොකක්ද තියෙන අඩුව? මේ බුදුහාමුදුර ධර්මයේ දේශනා කරන්නේ නැද්ද? මේ බුදුහාමුදුරන්ගේ අනුකම්පාවේ මොනාර අඩුවක් තියෙනවද? මහා කරුණා සමාපත්තියේ මොනාර දෝෂයක් තියෙනවද? මොකක්ද අඩුව? ඇයි ඊළඟ බුද්ධ ශාසනයට යන්නේ? මේ විදිහට කන්නාඩි දිහා බල අපිට අපි බැන ගන්න එපාය. අපේ කනට අපේ අතින් අපි පාරක් දෙකක් ගාලා තරවටු කරලා මේ බුද්ධ ශාසනය පිරිනිවන් පාන්න අපි සකස ගන්න එපාය. ඒ දක්ෂකම් මොකවත් නැහැනේ. ඒ නියතමානිකම් මොකවත් නැහැනේ. සම්බුද්ධ ශාසනයට හැම තප්පරයක්ම පෑදෙන්න ඕනේ පාසක මාත්‍යා. කෙලෙස් වලට හැම තප්පරයක්ම පෑදෙන්න ඕනේ. මේක නිතර සී කරන්න ඕනේ. නිතර සී මම කෙලෙස් වලට පෑදෙන කෙනෙක්. තථාගත ශාසනයට නිතර පෑදෙන කෙනෙක්. නිතර නිතර ශාසනයට පෑදෙනවා. හැම තප්පරයක් ගන්න සතර ඉරියව්වෙම කෙලෙස් වලට පෑදෙනවා. මේක නිතරම සී කරනවා නම් මේ භවයේ පිරිනිවන් පානවා. මේ ගෞතම බුද්ධ ශාසනය තවත් රාතේ.